ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනි, ජානක මහත්මයා, ඒ වගේම කුමුදු නෝනා, ආදරණීය දරුවන් තුන්දෙනා, ඒ වගේම සිද්දර මහත්මයා, ආදරණීය දරුවන්, මේ හැමදෙනෙක්ම අද දින විහාරස්ථානට රැස් වුණේ ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්නට. ඉතින් තමන්ගේ මේ ආදරණීය දියණියන් දෙපළ ෂෙරෝන්, ෂෙනොන් ඒ දුවල දෙන්නට ආශිර්වාද කරන්නට ඒ උපන්දින දවසේදී සිදු කරන්න පුළුවන් හොඳම පින්කමයි, හොඳම කටයුත්තයි මේ සිදු කරන්නේ. මම හිතන්නේ කලින් ගෙදර පින්කම කරන්නේ නැද්දනේ? ඉතින් මං හිතන්නේ ඇත්තෙන්ම ගෙදර කරාට වඩා වටිනවා මෙහෙම කරන එක. ඔබ හැතැම්ම 100ක් ගෙදර දොරින් ඉඳලා ඇවිල්ලා මේ වගේ ලොකු පන්සලක ලස්සනට, මං හිතන්නේ ගෙදර පින්කමට වඩා අනිසංශ වැඩි. අනිත් දේ තමයි දැන් මේක ගහන පින්තූර යාළුවන්ට යවන්න පුළුවන්. යවන එයාටත් අපි මේ පින්කම කළා කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ පින්කමට එන්න හිටියේ හැම දිනාටම මේ පින්කම පින්තූර යවලා එතකොට ඒ කට්ටියත් මේ පින්කමට සහභාගී වුණා වගේ. එයාටත් පින ලැබෙනවා. ඉතින් මේක තමයි ඇත්තෙම අපේ බෞද්ධයන් වශයෙන් අපට ජීවිතේ එන හැම කිසියුවක්ම අපට ඔපචුනිටි එකක් කරගන්න පුළුවන්. ඉතින් ගැටලු ඇති වෙනේම අනිත් පැත්තට අපට ආශිර්වාදයක් කරගන්න පුළුවන්. ඒක තමයි අපේ ජීවිතවල තියෙන සාර්ථකත්වය. ඉතින් මං හිතන්නේ ඔබගේ ජීවිතය දෙස බලන විට, ඔබගේ දරුවන් දෙස බලන විට පේන දේ තමයි ඔබ හුඟක් වාසනාවන්තයි. සතර හුඟක් පින් කරපුවයි බව පේනවා. ඉතින් විශේෂයෙන් පින්වන්ත දරුවන් ලැබෙන්නේ ලොකු පිනකට. ඒ වගේම කීකරු දරුවන් ලැබෙන්නේ ඊටත් වඩා පිනකට. ඒ වගේම නියුන් දරුවන් ලැබෙන්නේ ඊටත් වඩා පිනකට. ඒ දරුවන් හිතන්නේ පහම්බෙන් ඔබට ලැබුණ කියලා. ඒ දෙන්න තැමිට ආත්මව ගානක්ම එකට ප්ලෑන් කළ මේ ඉන්නේ. ඔයකට පින්කම් කරලා ප්‍රාර්ථනා කළා අපි එකට යමු, මේ වගේ හොඳ අම්මල තාත්තර ලැබමු. එහෙම කියලා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු සිටුේෂන් එකක් තියෙනවා ඇත්තෙම. ඉතින් ඒකේ අනිසංශ විදිහට තමයි මේ දේවල් ටික ලැබිලා තියෙන්නේ. අනිත් දේ තමයි ඔබත් සැසරෙදී අනිත් දරුවන්ට උදව් කරලා තියෙනවා. අනිත් ඇගේ දූ දරුවන් දිනු වෙනකොට සතුට වෙලා තියෙනවා. දැන් මේ ආත්ම භාවයේත් එහෙමයිනේ නේ. දැන් ඩේ කියා සෙන්ටර් එකේ දරුවන්ට සලකනෝනේ, තමන්ගේ දරුවන්ට වගේ. ඉතින් ඇත්තෙම ඒ දේවල් වලින් ලැබෙන අනිසංශ තමයි මේවා අපට. ඉතින් ඒ දරුවන්ට හොඳට අධ්‍යාපනය ලබා දෙනා වගේම ඒ දරුවන්ට ධර්මයේ ගුණධම් ලබා දෙන්නටත් ඔබ නිතරම කටයුතු කරනවා. ඊටත් වඩා මම හිතන්නේ වටිනවා සිංහල භාෂාව හොඳට දරුවන්ට ප්‍රගුණ කරලා තියෙනවානේ. ඉතින් ඒක තවත් වටිනවා. ඉතින් මේ හැම දෙයක් දෙසම බලන විට පේන දේ තමයි ඔබ එක අතකින් පින්වන්තයි, අනිත් අතින් ඔබ ශ්‍රද්ධාවන්තයි, අනිත් අතින් ඔබ බුද්ධිමත්. ඉතින් අන්න ඒ කටයුතු වලදී අපට විශේෂයෙන්ම අපේ ඒ පින තව තවත් දියුණු කරගන්න තමයි මේ වගේ පින්කම් අපි කරන්නට ඕන. විශේෂයෙන් උපන් දිනයක් වැනි අවස්ථාවකදී අපට මංගල සම්මත දේවල්, සුබ දේවල් අපි වැඩිපුර කරගන්නට ඕන. දැන් ඔබ අහලදී මංගල සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ දැක් වෙනවා මංගල කරුණ, සුප්‍රීම් බ්ලෙසින්ස් ගානක් දැක් වෙනවා. දැන් දානංච, ධම්මචර්යාංච, දන් දීම මංගල කාරණයක්. දෙමාපියන් සැලකීම මංගල කාරණයක්. බණ ඇසීම මංගල කාරණයක්. ඉතින් මේ මංගල කරුණු රැසක් මේ අද දින මේ කරනවා. ඉතින් ඒ කරනකොට මංගල කරුණු කියන්නේ බුදුදහමේ හැටියට අපේ හිත පිරිසිදු වෙන දේවල්. අපි දානේ පූජා කරනකොට, මේ වගේ පන්සලකට එනකොට, ස්වාමින් වහන්සේලා දකිනකොට, පිරිත් අහනකොට, බණ අහනකොට, අනිත් අයට උදව් කරනකොට, ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට, මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ හිත පිරිසිදු වෙන එක. ඉතින් අන්නේ හිත පිරිසිදු වෙච්ච පමණටයි අපට ඇත්තෙම නියම විදිහේ ආශිර්වාදය, අපට සුභ කරුණ කියන එක, මංගල කරුණ කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැන හිතනකොට මම හිතන්නේ ඔබට හුඟක් සතුට වෙන්න පුළුවන්. අද දින ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මම හිතන්නේ ඔබ දරුවන් ගැන හුඟක් දේවල් හිතලා තියෙනවා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන එක, ගුණ දහම ගණන එක, භාෂාව ගණන එක, ඒ හැම දෙයකම ආනිසංශ විදියට තමයි විශේෂයෙන්ම ඔබට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙලා තියෙනවා. ඇසුරු කරන යහළ මිත්‍රාදීන්, දැන් මේ දිමුතුවක් කළ තීර්ථයන් අයලා, ඒ හැම දිනෙකම දහමට නැඹුරු අය. ඉතින් ඇත්තෙම මේ හැම දෙයම ලැබෙන්නේ ඒ අපේ පිනයි, අපේ දක්ෂතාවයයි ඒ වගේම ශ්‍රද්ධාවයි නිසා. ඉතින් ඒ ගැන හිතලා හුඟක් සතුටටපත් වෙන්න. ඉතින් බුදුදහමේ හැටියට බුදුදහමේ ඉගැන්වෙන සියලුම ඉගැන්වීම් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපේ නිතර රකින සිල්වත් බව. ඒ කියන්නේ ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වෙන් වෙලා නිත්‍ය සීලවන පංචශීල ආරක්ෂා කිරීම. ඒක තමයි ජීවිතයේ පදනම. දෙවෙනි කාරණය තමයි මෛත්‍රී වැඩීම. මෙත්තා භාවනාව. තුන්වෙනි එක තමයි සතිමත් බව. මයින්ඩ්ෆුල්නස් එක කියලා. එතකොට මෙන්න මේ කරුණ තුනෙන් දිනු වෙච්ච පමණට තමයි අපේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වය තියෙන්නේ. එක පැත්තකින් අපි සිල්වත් වෙන්නට ඕන, අපේ කය වචනේ සංවර කරගන්නට ඕන. අනිත් පැත්තෙන් නිතරම අනිත් කෙනා කෙරෙහි, ලෝකයේ කෙරෙහි මෛත්‍රී සාගතව ඉන්නට ඕන. තුන්වෙනි කරුණ තමයි හැකිතාක් සිහිය සතිමත් බව දිනු කරන්නට ඕන. මෙන්න මේ තුන තමයි බුදුදහමේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. When we discuss the Buddha's message, all Buddhist doctrines can be included into three. One of them is practicing five precepts. The second one is practicing loving kindness. May all beings be well, happy and peaceful. We always bless other people. The third one is practicing mindfulness. Living in the present moment with awareness of our body and mind. මෙන්න මේ තුන කරන්න කරන්න මොකද වෙන්නේ? අපේ හිත පිරිසිදු වෙනවා. අපේ හිත පිරිසිදු වෙන පිරිසිදු වෙන්න අපේ ජීවිතයේ සැබෑ සුබ කරුණ වෙනවා. Supreme blessings will happen when we practice these three qualities. Buddha explained there are several supreme blessings. Practicing generosity is a supreme blessing. And listening to Dhamma is a supreme blessing. Discussing Dhamma is a supreme blessing. And seeing monks, virtuous person, is a supreme blessing. Gratitude is a supreme blessing. When we keep our mind pure and calm, automatically these supreme blessings happen in our life. And the more we practice these supreme blessings, the more we are happy. Especially on our birthday, if we can practice more supreme blessings, what the Supreme Buddha explained, actually we can make the real blessing day on our birthday. And also at the same time, if we can practice the qualities that I explained before, it means little by little we purify our mind. Buddha explained the highest qualities, if an intelligent person can practice, is that concentration, or stillness of our mind, and practicing, reflecting on impermanence. Buddha explained, the real qualities in our life is that concentration of our mind and reflecting on impermanence. You know, Buddhist GPA is that. Buddhism also has explained the GPA. Do you know the Buddhist GPA? Buddhist GPA means the duration of concentration of our mind. If we can keep our attention in a particular wholesome object for a long time, the capacity of our stillness of our mind is the real GPA, what the Supreme Buddha explained. Not only that, you know, Buddha has explained IQ too, or EQ. What is Buddhist EQ? Buddhist IQ? Buddhist IQ means that the duration of reflecting on impermanence. Impermanence means every moment our body arises and ceases. At the same time, our mind, the present thought, arises and ceases. Every moment, everything is impermanent. If we have a present concentration or present moment, that present experience didn't come to the present from the past. The present experience will not go to future from the present. The experience that we have in this moment arises and ceases at the moment. The final reality, the sublime truth, is that Buddha explained, not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. If we can reflect on this reality in our mind, the duration of reflecting on impermanence is the real IQ or EQ, what the Supreme Buddha explained. As the result of practicing this path, we can live in the society without fear, without anger, without negative emotions. Buddha explained, let's live without anger among the people, those who are angry. This is our skillfulness. And also, let's live without any defilement among the people who have defilements, negative thoughts in their mind. And also, Buddha says, let's live without mentally ill among the people, those who are mentally ill. This is the real skillfulness in our life. By practicing Dhamma, by associating the triple gem, the Buddha, Dhamma and the Sangha, day by day we should go forward on this path. This is the real success in our life. මං හිතන්නේ මේ දරුවන්ට ඔබට ඔබ ලෝකේ දෙන්න පුළුවන් වටිනාම දේ දරුවන්ට ලබා දෙන අවස්ථාව. ඉතින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනි ආශිර්වාදේ දරුවන්ට ලබා දීලා ධර්මයේ ලබා දීලා ඒ දරුවන්ට උපරිම ආශිර්වාදේ ලබා දෙන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී අපට ලෝකේ අනිත් දරුවන්ටත් ආශිර්වාද කරන්න පුළුවන් අවස්ථාව. මං හිතන්නේ අද වෙනි දවසක ඔබ දන්නව හැම දවසකම ලෝකේ කී දෙනෙක් උපදින සමරනොද කියලා. දවසකට ලෝකේ කී දෙනෙක් උපදින සමරනොද? දවසට කෝටි 2ක්. කෝටි 2ක ජනතාවක් උපදින සමරනවා. ඉතින් හිතන්න මේ දරුවෝ දෙන විතරේ කියලා. ඉතින් ඒ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරු මේ කරන පින්කම. ඉතින් ඒක තමයි සැබෑ පින්කම බවටපත් වෙන්නේ. ඉතින් අන්න ඒ පින්කම සමරන අවස්ථාවේදී මේ දරුවන් දෙපළට ඒ සැබෑ ආශිර්වාදය ලබා දෙන්න අපි ලෝකේ අනිත් දරුවන්ටත් ආශිර්වාද කළ යුතුයි. අනිත් දේ තමයි ඒ උපන්දින සමරන බොහෝ දෙනෙකුට සමහර කිසිම කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ඇතැමිට බෞද්ධ වුණත් කරන්න අවස්ථාවක් අද ලෝකේ නැහැ. නමුත් ඒ අතින් ඔබ හුඟක් සාර්ථකයි වාසනාවන්තයි. ඉතින් පන්සලකට ඇවිල්ලා මේ වගේ පින්කමක් මේ වගේ ඉතාම වෙසනකාරී රෝගී තත්ත්වයක් ලෝකේ තියෙන අවස්ථාවකදී ඒ දරුවන්ගේ උපන්දිනය සමරන ලැබීම ජීවිත ලොකු භාගයක් කියලා සැලකන්න. ඉතින් ඒ පිනම ඒ ආශිර්වාදය ලෝකේ ඉන්න සියලුම දරුවන්ටත් අපි බෙදා හරිමු, බෙදා ගනිමු. ඒ වගේම මේ ජනිත කරගත් ආ වූ පුණ්‍යඵලය පසුගිය දවස් කීපෙම සති කීපෙ මාස කීපෙ තිස්සේ මං හිතන්නේ ලක්ෂ 2ක් නේද? ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් මරණයටපත් වුණා. ඉතින් මේ හැම දිනාටම අපි පුණ්‍ය ආනුමෝදනා පිණිස මේ පින්කමත් උපයෝගී කරගනිමු. ඉතින් මේ අවස්ථාවේදී ඉතාම දුර බැහැර ඉඳලා ඉමහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දානය සූදානම් කරගෙන විහාරස්ථානය කර ඇවිදෙල්ලා ස්වාමින් වහන්සේලා උදෙසා දානය පූජා කළා, පන්සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කළා. මේ සියලුම ආකාරයෙන් ජනිත කරගත් ආ වූ පුණ්‍යඵලය සම්මදුස්සික දෙවියනුත් අනුමෝදන්ව විශේෂයෙන් අද උපන්දිනයේ සමරන ඒ ෂෙරොන් ෂෙනොන් දරුවන් දෙපළට ආශිර්වාදයේ සලසා දෙත්වා. ඒ වගේම ලෝකයේ උපන්දින සමරන ලෙඩ දුක්වලට පත් වෙලා ඉන බොහෝ දෙනාට දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් සියලු යහපත උදාකර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්තේ සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සින්දියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා. හස් කරගත් මේ සියලු පුණ ධර්මයන් අපේ මියගේ ඥාතීන්ටත් අනුමෝදන් කරමු. පිටි නොබනමින් මියගිය යම් තා ඥාතීන් වෙත්නම් ඒ හැම දිනමත් මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරගන්න. ඉතින් ඒ හැම දිනාටම මේ පින සසර සුගතිගාමීත්වයේ සඳහා හේතු වේවා. සසර ජීවිත සුවපත් වීම සඳහා හේතු වේවා. ඒ වගේම පසුගිය කාලය තුල මේ ලෝකයේ මියගිය ඒවසංගත රෝග තත්ත්වයේ මියගිය පින් අපේක්ෂාවෙන් කිසියම් කෙනෙක් සිටින්නම් ඒ හැම දිනමත් මේ උතුම් සංඝ සතු දානමය පින්කමෙන් ජනිත කරගත්තා වූ මේ ඊතාම උසස් පුණ්‍ය ඵලයේ අනුමෝදන්ව ඒ හැම දිනමත් සසරින් සුවපත්ව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි මේ පින්තුන් හැම දිනාටම ජානක මහත්මයාට කුමුදු නෝනට ඒ වගේ සිස්රායිය ඇතුළු මේ දරුවන් හැම දිනාටම බොහොම සතුටටපත් වෙන්න පුළුවන් අද දින සිදු කරන්න බලාපොරොත්තු වුණු මේ ආශිර්වාදාත්මක දානමය පින්කම තමන් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරව සිදු කරගන්න ලැබුණා කියලා රැස් කරගත් උතුම් පින්කමෙන් ජනිත කරගත් ආ වූ කුසල ධර්මයන් හේතුවෙන් අද උපන් දිනයේ සමරණයේ දරුවන් දෙපළගේ අනාගතයේ හැමතිම සඵල වී අනාගතයේහි මුළු ලෝකයටම සේවය කරන්නට ඒ දරුවන් දෙදෙනාට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. ඔබ හැම දිනාටමත් මේ පින්කම ආනිසංසයෙන් මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, සතර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔහොම වැඳගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බරං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.